ලංකාව අවට වෙරළ තීරයේ සිටින ජෙලිෆිෂ් එහෙමත් නැත්නම් ලොඩියන් ගෙන් මාරාන්තික තර්ජනයක් ඇතිවන්නේ නැහැ කියන කාරණාව. මොකද 1980 දශකයේ ඉඳලම වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් කිමිදු මෙහි යෙදෙන සහ සාගර ගවේෂණයේ යෙදෙන වෛද්‍යවරුන් විසින් මේ පිළිබඳව පර්යේෂණ කරලා තිනවා 1980 දශකයේ ඉඳලම. එදා ඉඳලා අද දක්වාමත් ඔවුන් අපට තහවුරු කරන ආකාරයට ලංකාවේ වෙරළ තීරයේ ආවට කිසිදු මාරාන්තික තර්ජනයක් එල්ල කරන්නට පුළුවන් මට්ටමේ කිසිදු ජෙලිෆිෂ් ජීවියෙකු ලොඩියන් වාර්තා වන්නේ නැහැ.